නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිත්තාවත පන භෝගෝතම සත්‍යනුරක්කනා හෝති කිත්තාවත සත්‍ය මනුරක්ඛති තී සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පිංගතුනි අද මේ සුදේශී සේවය ඔස්සේ ඔබ සූදානම් වන්නේ බුදුරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා දෙන ඒ උතුම් සත්‍ය ධර්මය ඉගෙන ගන්නට. පින්වතුනි, ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයේ තුල සත්‍ය රකින්න, සත්‍ය හොයන, සත්‍ය තුලට යමු වෙන මිනිස්සු ලෝකයේ ඉන්න කාලෙක. එවැනි කාලයක් තමයි මීට වසර 2600කට ප්‍රථමයෙන් තිබුණේ. ඉන්දියාවේ මගධ දේශයේ මිනිස්සු ප්‍රඥාවෙන් යුක්තව, සත්‍ය හෙවීමේ අදහසින් යුක්තව, සත්‍ය ගවේෂණයේ යුක්තව, සත්‍ය ආරක්ෂා කරමින් විමුක්තිකාමී සමාජයක් තිබුණා. අදටත් පින්වතුනි, ඉන්දියාවේ විමුක්තිකාමී සමාජයක් තියෙනවා. නමුත් විමුක්තිකාමී සමාජය තිබුණට සත්‍ය ආරක්ෂා කරන, සත්‍ය හොයන ඒ ප්‍රඥාවන්ත උදවිය නොමැති නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය බබලන්නේ නැහැ. නමුත් පින්වතුනි, අපේ ලංකාව වගේ රටක විමුක්තිකාමී සමාජයක් නොමැති නිසා ප්‍රඥාව අඩු වුණත් අලුත් ක්‍රම උපායන් විමුක්ති සඳහා ඉදිරිපත් නොවන නිසා මේ ධර්මයේ ආරක්ෂා වෙලා තියෙනවා. ඉන්දියාව වගේ රටක විමුක්ති හොයන ක්‍රම ඒ විමුක්ති සමාජය තුළ බොහෝ පවතින නිසා ප්‍රඥා ගෝචර ධර්මයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. සත්‍ය ආරක්ෂා කරන ධර්මයකට, සත්‍ය ඉස්මතු කරන ධර්මයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව, සත්‍යවාදී නැති නිසා තමන්ට තේරෙන දේ සියුම් වෙනවා. එතකොට මීට වසර 2600කට ප්‍රථම පහළ වෙච්ච මිනිසු සත්‍යවාදී, සත්‍ය රකින්නවා, සත්‍ය ගවේෂණය කරනවා, විමුක්තිකාමී චින්තනයයි සියල්ලක්ම තිබුණා. මේ යුගයේ තමයි ලෝකේ බුදු කෙනෙක් පහළ වුණේ. බුදුරන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. මොන සමාජයකට ධර්මයේ දේශනා කරන්නේ? විමුක්තිකාමී සමාජයකට. ඒ සමාජයේ විශේෂත්වයක් තිබුණා. බුදුරුන්ගේ ධර්මයකින් තොරව සමාජයේ ගතියකින් විමුක්තිය හොයනවා. ඒක දේශනාවෙන් පැහැදිලි වෙනවා. මධ්‍ය දේශයේ මිනිස්සු සමාජයේ ගතියකින් විමුක්තිය හොයනවා. අදරත් ඒ විදිහටම හොයනවා. එතකොට මේ විමුක්තිය හොයන සමාජයේදී බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා සත්‍යවාදී අයට, සත්‍ය ආරක්ෂා කරන අයට මේ සත්‍ය ධර්මයේ සත්‍ය අවබෝධයේ පිණිස දේශනා කළා. අන්නේ ධර්මය තේරුම් ගන්නට ඒ සත්‍යවාදී සත්‍ය ආරක්ෂා කරන ගතිය කෙනෙක් තුළ ඉස්මතු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් කවදාවත් එයාට ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කොච්චර ධර්මයේ ඇහුවත් අපි තුල නැත්තම් සත්‍ය ආරක්ෂා කරන ගතිය, අපි තුල නැත්තම් සත්‍ය ගවේෂී කරන ගතිය අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සත්‍ය අවබෝධය කරා යමු වෙන්න බෑ. සත්‍යයට යමු වෙන්නත් බෑ. මම ඔබට මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ දෙකේ තියෙන චංකී සූත්‍රයේ කොටසක්. ඒකෙදි පැහැදිලි කරලා පෙන්නන්නෙම මේ සත්‍ය ආරක්ෂා කිරීම මොකද්ද? සත්‍ය ආරක්ෂා කරන කෙනා සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද? සත්‍ය අවබෝධ කරගත්ත කෙනා සත්‍යයට පැමිණෙන්නේ කොහොමද කියන කාරණාවයි ඒ සූත්‍රයේ බුදුරණවහන්සේ ලස්සනට විස්තර කරලා පෙන්වා දීලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මුලින්ම බලන්නට වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලෝකයේ තුල ඇහෙන්නට මත්තෙන් ඒ ධර්මය ග්‍රහණය කරගන්න හැකි බවක් ලෝකයේ අයට තියෙනවද කියලා. ඒ විදිහට ග්‍රහණය කරගත හැකි බවක් ලෝකයේ කියම්කිසි කෙනෙකුට තියෙනවා නම් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට සත්‍ය අවබෝධය කරා යමු වෙන්න පුළුවන්. මේක ලස්සනට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ චංකි සූත්‍රය තුළ. කොහොමද මේ සත්‍ය ආරක්ෂා කරන කෙනාගේ ගතිය? කොහොමද මේ සත්‍ය ගවේෂණය කරන කෙනාගේ ගතිය? පින්වතුනි, හොඳට හිතලා බලන්න මෙන්න මේ ගතිය අපි තුල ඉස්මතු වෙනවද කියලා. යම්කිසි කෙනෙක් පින්වතුනි කෙනෙකුට යමක් වටහා ගත්තාම තේරුම් ගත්තාම ඔහුගේ ගතිය මොකද්ද? එයාගේ ගතිය තමයි මෙයමයි සත්‍ය අනික්වා හිස්. ඉදමේව සත්‍යං අඤ්ඤං මෝගමඤ්ඤං. එයා හිතන්නේ මේ ඇත්තයි අනික්වා බොරු. හැම වෙලේම මෙයා යමකට මොකකටද කොටු වෙනවා. හැබැයි සත්‍ය ආරක්ෂා කරන කෙනාගේ සත්‍යවාදී කෙනාගේ ගතිය නෑ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා යම්කිසි කෙනෙක් සත්‍යවාදී වෙන්නේ සත්‍ය ආරක්ෂා කරන්නේ කොයි විදිහටද කියලා. ලෝකේ පින්වතුනි යමක් ඉගෙන ගන්නකොට යම්කිසි කෙනෙක් කියපු දෙයක් වටහා ගන්නකොට යම්කිසි කෙනෙක් කියපු දෙයකට යොමු වෙනකොට යමක් අපි හොයනකොට කාරණා පහක් අපේ ජීවිතේට යොමු වෙලා තියෙනවා. ඒ තමයි පළවෙනි එක ශ්‍රද්ධාව, ඊළඟ එක ෘචිය, ඊළඟ එක අනුශ්‍රවය, ඊළඟ එක ආකාර පරිවිතක්කේ, ඊළඟ එක දිට්ඨි නිච්ඡාන කන්තිය. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ කියන කෙනා කියන කාරණාව විශ්වාස කිරීම, එයාගේ වචනය අදහිම, ඒ ශ්‍රද්ධාව. අනුශ්‍රවය කියලා කියන්නේ, ෘචිය කියලා කියන්නේ කැමැත්ත, තමන් ඒකට කැමති, ආසයි. ඔන්නෝක තමයි දෙවෙනි එක ෘචිය. තුන්වෙනි කාරණා අනුස්සවය. ඒ කියන්නේ අහලා දැනගත්ත දේවොස්සේ කැමැ ඒකට යොමු වෙනවා. අහලා දැනගත්ත දේවොස්සේ යම් කිසි කාරණාවකට යොමු වෙනවා. ආකාර පරිවිතක්ක. යම් ආකාරයකට අපිට කල්පනා කරලා අපට හම් වෙන අපේ කල්පනාවට අන්න ඒකට අනුව යම් කාරණාවකට යොමු වෙනවා. ඊළඟට තමයි දිට්ඨි නිච්ඡානක්ඛන්ති. දෘෂ්ටි වශයෙන්, ඒ කියන්නේ දෘෂ්ටි කියන්නේ දකින විදිය, හම්බෙන විදිය, තමන් හිතන විදිය, තමන්ට ලැබෙන විදිය, ඒක නිරවුල් වීමෙන්, ඒක ස්ථීර වීමෙන් ඒකට බැහැ ගන්නවා. අන්න ඒක තමයි අනික්‍රමී. ඔන්න ඔය ක්‍රම පහ ඔස්සේ තමයි අපි යම්කිසි කාරණාවක් හරි නැත්නම් යම්කිසි කාරණාවකට යොමු වෙන්නේ, යම්කිසි කාරණාවක් හොයන්නේ, යම්කිසි කාරණාවක බැහැගන්නේ මෙන්න මේ ශ්‍රද්ධා, ෘචි, අනුශ්‍රව, ආකාර පරිවිතක්ක, දිටිනිච්ඡානක්කන්ත කියන කරුණු පහ එක්ක. පින්වතුනි හොඳට හිතලා බලන්න භාග්‍යතුන් වහන්සේ මේක ලස්සනට පෙන්වා දෙනවා. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන්, ෘචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්කෙන්, දිටිනිච්ඡානක්කන්ති යමකට බැහැගත්තන යමකට යමුණා නම් ඒක වැරදි දෙයක් නම් ඔහුට මහා අනර්ථයක් වෙන්නේ නැද්ද? මහා අනර්ථයක් වෙනවා. හැබැයි ඔහු ඒක තමන්ගේ කෝණයෙන් නිරවුල් කරගෙන තියෙන්නේ. ඒක නිවැරදි දෙයක් නම් එයා සත්‍ය හොයන්නේ නැති වුණාට ඒකින් ඔහුට මහා අනර්ථයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි ඒක දන්නේ නැහැ. බුදුරණවහන්සේ මේ සත්‍ය රකින්න කෙනාගේ ලක්ෂණය පෙන්වන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි හොඳට හිතලා බලන්න යම් කිසි කෙනෙක් කියපු දේ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අපි ඒකට කැමැත්තෙන් යොමු වෙලා ඒ වගේම අපට අහලා දැනගත්ත දේ අනුව ඒක ලස්සන සැසඳිලා යනකොට ඒ වගේම අපේ ආකාර පරිවිතක්කේද කල්පනා කරන ක්‍රමයට ලස්සනට ගැලපෙනකොට අපි අපි අපි දකින කෝණේ නැත්නම් අපි යොමු කරන කෝණේ අනුව ඒක නිරවුල් වෙලා අපට ඒක ස්ථිරත්වයකට යොමු වෙනකොට අපි ඕන කෙනෙක් එය හරි කියලා ගන්න නැද්ද? මේ හරි කියලා ගන්නවා. ඉද මේව සත්‍යං මේ ඇත්තයි කියලා ගන්නවා. ඒ වගේම අනිත් ඒවා බොරුයි කියලා ගන්නවා. ඔකනේද වෙන්නේ. දැන් අද සමාජයේ තියෙනවා විවිධ ආකාරයට ධර්මය ඇහෙනවා. විවිධ ධර්මය කියන්නේ ධර්මයේ නාමයෙන් දේවල් ඇහෙනවා. විවිධ දේවල් ඇහෙනවා. නූතන විද්‍යාව පිළිබඳ විග්‍රහ ඇහෙනවා. එක එක දේවල් අපට ඇහෙනවා. අපි ඇහුණාම හොඳට බලන්න අපි හිතමු අපට යම් කිසි කෙනෙක් බණක් කියනවා ඇහෙනවා කියලා. මොනවාරි කියනවා. එතකොට ඔන්න යා කියන කාරණාව අපි හොඳට අහගෙන ඉන්නකොට අපි ඒකට ශ්‍රද්ධාවෙන් බැස ගන්නවා. හරි නෙමෙයි. ඒ වගේ මේකට අපි කැමැත්තකුත් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි අහලා දැනගත්ත දේ අනුව මේක හොඳට හම්බ වෙනවා, ගැලපෙනවා. තමන් කල්පනා කරන ක්‍රමයට ගැලපෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ දකින්න කෝණයක් තියෙනවනේ. මේ කෝණය අනුව නිවැරදි භාවයක් තමන්ටත් හම්බ වෙනවා. එහෙම හම්බ වෙද්දී එය ඇත්තයි කියලා බහගන්නේ නැද්ද? මේමයි ඇත්ත. මේ ඇත්තයි අනෙක්ක බොරු. ඔන්න ඕකට බහගන්නවා. ඔකට බැහැගත්තහම මොකද වෙන්නේ? වෙන කිසි දෙයක්කට ඇහුම්කන් දෙනවද? වෙන කිසි දෙයකට යොමු වෙනවද? වෙන කිසි දෙයකට ඇහුම්කන් දෙන්නෙත් නැහැ, වෙන කිසි දෙයකට යොමු වෙන්නෙත් නැහැ. අර සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡානක්ඛන්තියෙන් යමකට බැහැගෙන ඒක තුල වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා අන්නේ අය මේ ඇත්තයි අනික බොරුයි කියන කෝණය එයා තුල ඉස්මතු වෙනවා. එයා ධර්මය අවබෝධ කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි, සත්‍ය අවබෝධ කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. එයා සත්‍ය රකින්න කෙනෙක් නෙවෙයි කියලා බුදුරණවහන්සේ පෙන්වනවා. බලන්න හොඳට මේ සමාජය ගැන හිතලා අපි මොකක් හරි අහලා ඉගෙන ගන්නකොට අපි ඔය පහ එක නෙවෙයිද යමකට කොටු වෙලා ඉන්නේ? ඔය පහ එක්ක අපි කොටු වෙලා යමක් තුල බැහැගෙන ඉන්නවා කියලා කියන්නේ අපට ඒ ගැළපෙන කෝණයක් එක යමක් හම් වෙනකොට ඒක හරි කියලා අනික්ව හිස් කියලා අපි හිතාගෙන ඉන්නවා කියන්නේ. අපි කොයි වගේ අයද? බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න සුදුසු නැති අය. බුදුරන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න සුදුසු අයගේ ලක්ෂණී පෙන්නනවා. ඒ කියන්නේ ධර්මය හොයන, සත්‍ය අවබෝධය කරා යන, ඒ සත්‍ය රකින්න කෙනාගේ ස්වභාවය ඉස්මතු කරලා පෙන්නනවා. එයා මෙහිමයි. ඒ කෙනා ශ්‍රද්ධාවට යොමු වෙලා, රුචියට යොමු වෙලා, අනුශ්‍රවයට යොමු වෙලා, ආකාර පරිවිතක්කයට යොමු වෙලා, දිටිනිච්ඡානක්ඛන්තියට යොමු වෙලා. ඒ කියන්නේ යම් කිසි කියන කාරණාවක් අහලා ඒක පිළිගන්නවා ශ්‍රද්ධාවෙන්. ඊටාම භක්තියකින්, ශ්‍රද්ධාවකින් පිළිගන්නවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. හැබැයි ශ්‍රද්ධාවෙන් පිළිගත්තට මෙයමයි ඇත්ත, අනික්ව බොරුයි කියන මෙන්න මේකට යොමු වෙන්නේ. අන්න එතකින්ම ඔහු සත්‍ය රකින්න කෙනෙක්. ඔහු පිළිගන්නවා ඒක. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒකට යොමු වෙනවා. නමුත් මෙයමයි ඇත්ත, අනික්ව බොරුයි කියන කෝණේ නෑ. ඊළඟට රුචිය. අන්න එයා යමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට එයාට ඒක හරි කැමතියි ඉගෙන ගන්න කාරණා. ඒ ධර්මයේ හරි මොන හරි ඉගෙන ගන්න ගන්න හරි කැමැති. කැමැත්ත අනුව එකට යමු වෙනවා. හැබැයි මෙයයි ඇත්ත අනික් කබරුව කියන කෝණේ නෑ. දැන් අපිට බලන්න අපි මොනවා හරි ඉගෙන ගන්න කොතෙන්ද හරි යමු වුණාම අපට ওই කෝණේ තියෙනවද නැද්ද? අපට ওই කෝණේ නෑ. අපට තියෙන්නේ මොකද්ද? සද්ධායෙන් බැසගත්තා නම් එයමයි ඇත්ත අනික් කබරු. කැමැත්ත අනුව යමකට යමු වුණා නම් එයමයි ඇත්ත අනික් කබරු. ඔන්න තෙන්නයි යන්නේ. හැබැයි ඔහු සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි. සත්‍ය රකින්න කෙනා ශ්‍රද්ධාවකින් යමු වෙනවා යමකට. හැබැයි මෙයයි ඇත්ත අනික බොරු කියන කාරණාවට යමු වෙන්නේ. රුචිය කැමැත්ත අනුව යමකට යමු වෙනවා. හැබැයි මෙයයි ඇත්ත අනික බොරුයි කියන කාරණාවට යමු වෙන්නේ. එයා සත්‍ය රකින්න. අනුශ්‍රව අහලා දැනගත්ත දේ ඔස්සේ යමකට යමු වෙනවා. දැන් බලන්න අපි අද ගොඩක් කලාවට ධර්මීය නාමයෙන් යමක් ඇහෙනකොට විද්‍යාවට අපි දැන් නූතන ලෝකයේ අපේ චින්තනයේ විද්‍යාවනේ මේකට ගැළපෙන කාරණා අපි අහලා දැනගත්ත හරිය කියලා හම්බෙච්ච දෙයට ඇහෙනකොට මොකද වෙන්නේ? අපි ඒකට යමු වෙනවනේ. යමු වෙලා මෙයයි ඇත්ත අනික බොරුයි කියලා යනවා. එතකොට එයාගේ ස්වභාවය මොකද්ද? සත්‍ය දකින්න නැති කෙනා ඔහුට සත්‍ය අවබෝධ කරන්න බැහැ. ඇයි අපි අහලා දැනගත්ත දේ ඔස්සේ යනවා? හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා අහලා දැනගත්ත දේ ඔස්සේ යමු වෙනවා. හැබැයි මෙයයි ඇත්ත අනික බොරු කියන කාරණාවට යන්නේ නැහැ. අන්නේ කෙනා සත්‍ය රකින්නවා. සත්‍ය ගවේෂී කෙනාගේ ස්වභාවය. ඊළඟට ආකාර පරිවිතක්කේ කල්පනා කරලා. දැන් ඔන්න යම් කිසි කෙනෙක් කියන කාරණාව ඔස්සේ යනකොට අපි කල්පනා කරන ක්‍රමයට ලස්සනට ගැලපෙනවා. කල්පනා කරන ක්‍රමයට ලස්සනට ගැලපෙනකොට අපි කරන්නේ එය ඇත්තයි අනික බොරුයි කියලා යනවා. හැබැයි සත්‍ය රකින්න කෙනා, සත්‍ය ගවේෂී කෙනා තමන් කල්පනා කරන ක්‍රමයට යම් කිසි දෙයක් කියන දෙයක් ඇහෙනකොට ඒකට යොමු වෙනවා. හැබැයි එයමයි ඇත්ත අනික බොරුයි කියන කාරණාවට යන්නේ නැහැ. අන්න එයාට තමයි පින්වතුනි තව දෙයක් ඇහුම්කන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එයාට තමයි තව දෙයක් කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි සත්‍ය රකින් නැති කෙනා, සත්‍යවාදී නැති කෙනාට තමන් කල්පනා කරන ක්‍රමයට යමක් ගැළපුණා නම් එයා නම් පින්වතුනි යමු වෙන්නේ එය ඇත්තයි අනික බොරුයි කියලා නම් යමු වෙන්නේ. ඔහුට බුදුරණවහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීම සුදුසුකම නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ නැත සත්‍ය අවබෝධ කිරීම සුදුසුකම එන්නේ යමක් කල්පනා කරනකොට ඒක ඒ කල්පනාවට ඒක හම් වෙනකොට ඒක හරියට නිවැරදිව හම් වෙනකොට එයම ඇත්තයි අනික බොරුයි කියන චින්තනය නැත්තම් අන්න යාටයි කියනවා සත්‍ය රකින්නේ. සත්‍ය රකින්නවා සත්‍ය රකින්නවා කියන්නේ යාට. එයා සත්‍යවාදී. එයා යමකට ගැටි වෙන්නේ නැහැ. යමකට අහු වෙන්නේ නැහැ. ඊළඟට යම් කිසි කෙනෙක් වන්න දේශ කරුණාවක් කියලා දෙනකොට ඒ කාරණාව ලස්සනට තමන් දකුණ කෝණයට නිර්වද්‍යතාවයකට ඒක ලස්සනට ගැලපෙනවා. ඒකට බැස ගන්නවා. තමන් දකින කෝණය අනුව තමන්ට ලස්සන නිර්වද්‍යතාවය නිවද්‍යතාවයක් වෙනවා. ඒක බැස ගන්නවා, ඒක ඉවසනවා. එතකොට මොකද වෙන්නේ? ඒක බැසගත්තාම, ඒක ඉවසුවාම අන්න අපි කරන දේ තමයි ඒක හරි අනික බොරුයි කියලා යම් වෙනවා. එයාට ධර්ම අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ਉਹ සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි. ਉਹ සත්‍ය ආරක්ෂා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් තමන් කල්පනා කරන ක්‍රමයට අනුව නිවැරදිවම යමක් හම්බුනහම එය සත්‍යයි අනික බොරුයි කියලා යමුවේ නැත්තම් ඔහු සත්‍ය රකිනවා. දැන් බලන්න මෙන්න මේ කියපු කාරණා ටික හොඳට හිතලා. මේ ලෝකේ කෙනෙකුට ඔහොම එකක් ඉස්මතු වෙනවද? ලේසියෙන් ඉස්මතු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුස්සරයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡානක්හන්ති යමකට යමුණා නම් එයමයි ඇත්ත අනික බොරුයි කියලා යමුවේ. ඒ කියන්නේ මොකද්ද ඔහුගේ තියෙන ස්වභාවය? බුදුරන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න සුදුසු ස්වභාවයක් නැහැ කියන එක. සත්‍ය අවබෝධ කරන්න සුදුසු ස්වභාවයක් නැහැ කියන එක. සත්‍ය අවබෝධ කරන්න සුදුසු ස්වභාවයක් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාවට යොමු වෙලා, රුචියට කැමැත්තට යොමු වෙලා, අහපු දෙයක යොමු වෙලා, ආකාර තමන් කල්පනා කරන ක්‍රමයටත් යොමු වෙලා, තමන් දෘෂ්ටි වශයෙන් නිවැරදි භාවයකින් යමක් ඉවසන එකටත් යොමු වෙලා, හැබැයි එය ඇත්තයි අනික්ව බොරුයි කියන කාරණාවට යොමු වෙන්නේ නැත්තම් ඔහු සත්‍ය රකින්නවා. එයයි ඒකෙනයි සත්‍ය අවබෝධය කරා යන්නේ. දැන් මේ කාරණා තුළදී හොඳට යමක් ඉස්මතු වෙනවා. මොකක්ද ඉස්මතු වෙන්නේ? එයාගේ චින්තනයක් තියෙනවා. අසාමාන්‍ය චින්තනයක් තියෙනවා. අසාමාන්‍ය හිතීමේ හැකියාවක් තියෙනවා. කොයි විදිහේ හිතීමේ හැකියාවද තියෙන්නේ? තමන් කියන කාරණාව දැන් ගත්තොත් එහෙම කල්පනා කරලා යමක් නිරවුල් වෙනවා, දෘෂ්ටි වශයෙන් යමක් නිරවුල් වෙනවා, තමන් දකින කෝණ යන යමක් හම්බ වෙනවා කියනකොට ඕන කෙනෙක් තමන්ව ඒකට ලං වෙනව නේද? මම කියන කාරණාව ඒකට ලං වෙනව නේද? මම කියන කාරණාව ඒකේ තහවුරු වෙනව නේද? තමන් කැමති දෙයක කියනකොට තමන් කියන කාරණාවකට තහවුරු වෙනව නේද? එහෙම තහවුරු වෙනවා කියලා කියන්නේ මම කියන කාරණාව, තමන් කියන කාරණාව තව දෙයක් පාදක කරගෙන හරි නිවැරදි කියන කෝණයකට යමු වෙනවා. හැබැයි සත්‍ය ආරක්ෂා කරන කෙනා, සත්‍යවාදී කෙනා තමන්ට යමක් නිවැරදි කියලා හම්බුණත්, ගැළපුණාය කියලා හම්බුණත්, කැමැත්තෙන් යමු වුණත්, දෘෂ්ටි වශයෙන් නිවැරදි වුණත්, එය ඇත්තයි කියලා බැහැගන්නේ නැහැ කියන්නේම ඔහුට මොකද වෙන්නේ? තමන් කියන කාරණාවට ලංවීමක් නැහැ. මම කියන කාරණාව ඉස්මතු වීමක් නැහැ. එයි තමන්ට හම්බෙච්ච දේනි හරිය කියලා බැහැගන්නේ නැත්ති. තමන්ට යමු වෙච්ච දේනි, තමන් වටහාගත්ත දේනි හරිය කියලා බැහැගන්නේ නැත්ති. ඒ කියන්නේ තමන් කියන කාරණාවට ලකුණක් නැත්තම් වැදගත්කමක් ඉස්මතු වෙන්නේ නැහැ. අන්නේ චින්තනය මොකද්ද? සක්කාය දිට්ඨිය කියන කාරණාව දුරු වෙන්න ඕන චින්තනයක්. එතකොට ඒක බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහිලා නෙමෙයි තියෙන්නේ. ඒ කාරණාව තියෙන්නේ කොහොමද? ඒ කාරණාව තියෙන්නේ පින්වතුනි බුදුරණවහන්සේ ඉතින් සත්‍ය අවබෝධය කරා යෑමේ හැකියාවෙන් යුක්ත කෙනාට. අර භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ අකන සූත්‍රයේ දුෂ්ටක්ෂණයක් පෙන්නනවානේ. බුදුරණවහන්සේගේ ධර්මයක් ලෝකේ පහළලා තියදී ප්‍රඥාවන්තයෝ ඉන්නවා, නමුත් අවබෝධ කරන්න බැ. අන්න එවැනි කෙනෙක්. හැබැයි ධර්මය ඇහිලා නැහැ. ධර්මය අවබෝධ කරන්න පුළුවන්. බුදුරණවහන්සේ ධර්මය ඇහෙද්දී එවැනි කෙනෙක් ඉපදිලා ඉන්නවනะ. අන්න එවැනි චින්තනයක් තියෙන කෙනෙකුටයි සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට එනවා මේක හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න මේ කාරණාව පිළිබඳව අපේ හැකියාව කොයි විදිහටද කියලා. ඊළඟට චංකි සූත්‍රයේදී පැහැදිලි වෙනවා ඒ කාපටික කියන මං හිතන බ්‍රාහ්මණියගේ සාකච්ඡාව. ඊළඟට කොතකින්ද සත්‍ය අවබෝධ වෙන්නේ? සත්‍ය අවබෝධ වෙන්නේ කොතකින්ද කියලා අහනවා. දැන් මේ සත්‍ය රකින්නේ කොහොමද කියලා අහන්නේ. පළවෙනිට එහෙමයි. මොන සත්‍ය රකින්න සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය තමයි ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡානක්හන්ති යමක් හම්බ වෙලා ඒක ඇත්තයි අනික්ව බොරුයි කියන කාරණාව නැති කෙනා සත්‍ය රකින්න කෙනා, සත්‍යවාදී කෙනා. අන්න එවැනි කෙනෙකුට සත්‍ය අවබෝධයේ කරා යන හැටි පැහැදිලි කරනවා. දැන් මෙවැනි දෙයක් තිබිච්ච පමණින් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. මොකක් තිබිච්ච පමණින්ද? සත්‍ය රැකපු පමණින්ම සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය රැකීම චින්තනයට තියෙනවා. තමන් කියන කාරණාවට වැදගත්කමක් නොයෙදෙන, නොලැබෙන ඒ විදිහට කල්පනා කිරීමේ ශක්තියක් ඇතුව සහ ඒ සත්‍ය ආරක්ෂා කිරීමේ චින්තනයත් එක්ක ඔහු ජීවත් වෙනවා. නමුත් ඔහුට සත්‍ය අවබෝධ කරන්න බෑ. මොකද සත්‍ය අවබෝධ කරන්න බැරි. සත්‍ය අවබෝධ කරන ධර්මය හින්නේ නැති නිසා. අන්න සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද කියලා බුදුරණවහන්සේ අහනවා. අන්න එතනදි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ඉගෙන ගන්න විදිය පැහැදිලි කරනවා. ධර්මය ඇහෙන විදිය පැහැදිලි කරනවා. ධර්ම අවබෝධය කරන්නේ සත්‍ය අවබෝධය කරන සම්මාදිටිට හැමිනෙන්න කරුණු දෙකක් අවශ්‍යයිනේ. එකක් යෝනිසමනසිකාරය, අනික සද්ධර්ම ශ්‍රවණී. ආධ්‍යාත්මික යෝනිසමනසිකාරයේ අංගය බාහිරින් සද්ධර්ම ශ්‍රවණී කියන එක. එතකොට දැන් එහෙනම් මෙන්න ආධ්‍යාත්මී ඒ හැකියාව තියෙන කෙනා, සත්‍ය රකින්න කෙනා, යෝනිසමනසිකාරයක් උපද්දවා ගත හැකි කෙනා, අන්නේ කෙනාට ධර්මය ඇහෙනවා. කොහොමද ඇහෙන්නේ? බුදුරණවහන්සේ පෙන්වා දෙනවා සත්‍ය අවබෝධ වෙන හැටි. මෙන්න මේ විදිහට සත්‍ය දැකීමේ චින්තනයක් තියෙන කෙනෙක් යම් කිසි වනාන්තරයක, යම් කිසි ආරණ්‍යයක ඉන්න භික්ෂුවක් ඇසුරු කරනවා. ඒ භික්ෂුව ඇසුරු කරන නම් වෙන බුදුරණවහන්සේ ඇසුරු කරනවා කියලා නෙමෙයි, මේ බොනම කියන ධර්මය ඇහෙන ක්‍රමයක් තියෙනවානේ භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ. මෙවැනි කෙනෙක් කොහොම කෙනෙක්ද? දැන් යම් කිසි කෙනෙකුට තිබ්බොත් එහෙම යමක් දිට්ඨි වශයෙන් රවුල් කරගෙන ඒක ඇත්තයි කියලා හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් භික්ෂුවක් ඇසුරු කරනකොට එයාට අවබෝධ කරන්න බෑ. ආ කල්පනා කරන ක්‍රමයට ඒක හරි ඒක බැහැගෙන ඉන්නවක් දෙයක් තියෙනවා නම් එයාට අවබෝධ කරන්න බෑ. එහෙම නැති කෙනෙක් ඔන්න භික්ෂුවක් ඇසුරු කරනවා. භික්ෂුව ඇසුරු කරනකොට එයා මෙහෙමයි ඇසුරු කරන්නේ. එයා ක්‍රම තුනකින් හොයනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ තමයි ඒ භික්ෂුව ගේ කායික ක්‍රියාව, වචන කතා කිරිල්ල. මෙන්න මෙව රාගයේ ඉස්මතු වෙන විදිහටද, ද්වේෂයේ ඉස්මතු වෙන විදිහටද, මෝහයේ ඉස්මතු වෙන විදිහටද කියලා යාට හම්බෙනවා. අන්න එහෙම නැතිනම් එයා තුල මෙහෙම එකක් නැහැ කියලා හම්බෙනවා. මේ කතාව, මේ කතා කරන දේ, මේ විග්‍රහය, මේ හැසිරීම රාගයේ, ද්වේෂයේ, මෝහයේ ඉස්මතු වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම හම්බ වෙනවා මොකද්ද? ඒ භික්ෂුව දේශනා කරනවා බුදුරණවහන්සේගේ ධර්මයේ ස්වභාවයේ පිංගතුනි, ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ ස්වභාවය. ශ්‍රාවකයන් ධර්මයක් අයිති නැහෙනේ. ශ්‍රාවකයා කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ. බුදුරණන් වහන්සේ තනියම අවබෝධ කරගත්තේ ධර්මයේ. බුදුවරුන්ට පමණක් විෂය වෙන ධර්මයේ. කියන්නේ අනිත් විමුක්තිකාමීන්ට විෂයක් නොවන බුදුවරුන්ට පමණක් විෂය වෙන ධර්මය බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ බුදුරණන් වහන්සේට විෂය වෙන ධර්මයේ කියලා දෙනවා. ඒක ශ්‍රාවකයට අයිති නැහැ. ඒ බුදුරන් වහන්සේට විෂය වන ධර්මයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. මං අවබෝධ කරගත් ධර්මයේ ගම්භීරයි. ගම්භීරයි කියන්නේ ගැඹුරුයි. ඒ කියන්නේ ගැඹුරුයි කියලා කියන්නේ දැන් අපි බලන්නකො හොඳට හිතලා අපිට මේ සාමාන්‍ය සරලව යමක් හම්බවෙනවා නම් ගැඹුරු බවක් හම්බෙන්නේ නැහැ. ගැඹුරුයි කියන්නේ ළිඳක් ළඟට ගිහිල්ලා යට බලනකොට ආ ගැඹුරුයි. පේන්නේ නැති නිසානේ ගැඹුරුයි. අන්න බුදුරන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ මොකද්ද? ගැඹුරුයි. ඒකට ගැඹුරුයි කියන වචනින්ම තේරෙනවද? දැන් සත්‍යවාදී කෙනාගේ, සත්‍ය රකින්න කෙනාගේ ලක්ෂණයක් තිබුණනේ සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡානක්ඛන්තිකර යමක් යමු වෙලා ඒක ඇත්තයි අනික බොරුයි කියලා පිළිගන්නේ නැහැ කියන එක. ඒතොර ඒක ඇත්තයි අනික බොරුයි කියලා පිළිගත්තනම් අපි යම් කල්පනා කරන ක්‍රමයකට ගැලපුණාම, අපේ දෘෂ්ටියකට අනුව ගැලපුණාම ඒක ඇත්තයි අනික බොරුයි කියලා එයා පෙළඹුණා නම් එයාට ගැඹුරු දෙයක් හම්බෙනවද? එයාට ගැඹුරු දෙයක් හම්බෙන්නේ නැයි තමන්ට තේරෙන දෙයක් හම්බෙන්නේ. ඒ තමන්ට හම්බෙච්ච දෙයක්. ඒ තමන්ගේ කෝන්ට ගැළපෙන දෙයක්. එහෙනම් ගැඹුරුයි කියන කාරණා හම්බෙන්නේ නැහැ. එහෙනම් අන්න බුදුරුන්ගේ ධර්මයේ ගැඹීර බවක් එයාට ඉස්මතු වෙන්නේ නැහැ. ඒ තමන්ගේ කෝනට කොටු වෙච්ච නිසා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි. ඊළඟට දකින්න දුෂ්කරයි. දැන් දකින්න දුෂ්කර නැත්තම් අර තමන් කල්පනා කරන ක්‍රමයට, තමන් හිතලා දකින්න ක්‍රමයට, තමන් කැමති ක්‍රමයට අහු වෙනවනම් දුෂ්කරයි දකින්න දුෂ්කර නැහැ. දකින්න දුෂ්කරයි බුදුරණවහන්සේගේ ධර්මයේ. දැන් අරහෙම යොමු වෙච්ච කෙනා මේ ඇත්තයි කියලා පිළිගන්නේ නැහැ කියලා කියන්නේ මන්න දකින්න දුෂ්කර ධර්මයක් කියලා ඉස්මතු වෙනවා. ඊළඟට අවබෝධ කරන්නේ දුෂ්කරයි කියන බුදුරණවහන්සේගේ ධර්ම දුරනුබෝධෝ අවබෝධ කරන්නේ දුෂ්කරයි. අන්න ඒ ධර්මයේ ඊළඟට භාග්‍යතුන්වහන්සේ පෙන්වනවා භාග්‍යතුන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ සාන්තයි, ප්‍රණීතයි, තරකාවචරණේ අතක්කාවචරයි. දැන් ආකාර පරිවිතක්ක කියනකොට අර කල්පනා කරන ක්‍රමයේ තර්කයක්නි කරන්නේ, තමන් තාර්කික බවෙන්න හොයන්නේ. එතකොට ඒකින් බැහැගෙන යමක් හරියි කියලා ගත්තනම් ඔහුට මේ අතක්කාවචර දෙයක් හම් වෙනවද? නැහැ. ඇයි? ඔහු කල්පනා කරලා ගත්ත ක්‍රමේ හරියි කියලා බැහැගත්තා. එහෙනම් එයාට සත්‍ය ගවේෂ චින්තනයක් නැහැ. කල්පනා කරලා ගත්ත ක්‍රමේ හරියි කියලා බැහැගත්ත නැත්නම් ඔහුට සත්‍ය ගවේෂ චින්තනයක් තියෙනවා. අන්න ආකාර පරිවිතක්කයකට යොමු වෙච්ච කෙනා ඒක ඇත්තයි කියලා පිළි නොගන්න කෙනා සත්‍ය හොයනවා. අන්න එහෙනම් අතක්කාවචර ධර්මයක් ඔහුට හම්බ වෙනවා. ඊළඟට තමයි නිපුණයි දක්ෂ විශාල නුවණක් ඕනේ. ඒතර විශාල නුවණක් ඕනේ කියන කාරණාවෙන් මිස්මතු වෙනවා. එහෙනම් ඒක දියුණු වෙන්නට ඕනේ. ඊළඟට පඬිතයන් ආබුද කරන දෙයක්, මහා ප්‍රඥා ආබුද කරන දෙයක් කියලා. මෙන්න මේ ධර්මයක් තමයි කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ තමයි පටිච්ච සමුප්පාදය සහ ඒ උතුම් නිවීම. මෙන්න මේ ධර්මයේ ගතිය මොකද්ද? ගැඹුරුයි, දකින්න අමාරුයි, ලේසි නෙමෙයි. ගැඹුරුයි, දකින්න අමාරුයි, අවබෝධ කරන්න අමාරුයි. ශාන්ත ප්‍රණීත තර්කාවචර නැති තීක්ෂණ නුවණින් දකින්න තියෙන සහ පඬිතයන් අවබෝධ කරන දෙයක්. එතකොට මෙන්න මේ ධර්මයේ අර භික්ෂුවක් දේශනා කරනවා. එතකොට ඒ කිනාට හිතෙනවා මේ භික්ෂුව එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද මෙවැනි ධර්මයක් දේශනා කරන්න අමාරුයි. ඇයි අමාරු? ඇයි ගැඹුරු ධර්මයක් කියනකොට තමන්ට කොටු වෙච්ච රාමුකින් එමක් කියනවා නම් ඔන්න ඒක ගැඹුරු බවක් ඉස්මතු වෙන්නේ තමන් දන්න දේ ප්‍රකට කරලා පෙන්වන්නේ. තාර්කික බවකින් ප්‍රකට කරලා පෙන්වන්නේ. එතකොට දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ ගැඹුරුයි තාර්කික නැති එකක් නම් එවැනි දෙයක් කතා කරන්න, ඒ කියන්නේ ගැඹුරු බව ඉස්මතු වෙන්න කතා කරන්නට ඕනේ. තාර්කික බවක් නැති බව ඉස්මතු වෙන්න කතා කරන්නට ඕනේ. එහෙම කතා කරනවා නම් එයා ලේසි කෙනෙක් නෙමෙයි කියලා අන්න එයාට හම්බ වෙනවා. එතකොට එහෙනම් ඒ කෙනාගේ ගතියකුත් තියෙනවා. මොකද්ද? අර ගැඹුරු බවක් හම්බුනේ අර සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කන්ති වලින් යමු වෙලා මේ ඇත්තයි අනික්ව බොරුයි කියලා යමු නොවෙච්ච නිසායි ඒ භික්ෂුව එවැනි දෙයක් කතා කරන්නේ. එතකොට මෙන්න මේ භික්ෂුව කියන දෙයට කන්විමන්නට ඕනේ. අන්න ඒක තමයි බුදුරණවහන්සේගේ ධර්මය. එතකොට මේ භික්ෂුව කතා කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ කතා කරන්නේ අර ගැඹීර වූ ධර්මයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ගැඹීර වූ ධර්මය, ගැඹුරු ධර්මය බුදුරණවහන්සේ පෙන්නපු මෙන්න මේ උතුම් ධර්මය ඉස්සරලාම ඒක අහන්න ඔහු කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕනේ කියන්නේ. ඒ කියන්නේ ඒ දැන් ඇයි ශ්‍රද්ධාව උපදින්නේ? දැන් එයාට තේරුණා මේ කෙනාගේ ස්වභාවයේ රාග දේශ මොහ වර්ධනය කර ගන්න විදිහට කායික වාසික දේවල් නෙමෙයි සිදු වෙන්නේ. මේ කෙනාගේ ස්වභාවය මේ ගැඹුරු ධර්මයක්, මේ අතක්කාවචර ධර්මයක් කතා කරනවා කියන්නේ මේක ලේසියෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ හැබැයි ඒක ගැඹුරු බව විශ්මතු වෙන්න ඕනේ. වචන ආරම්භයකින් ගැඹුරු බව නෙමෙයි. වචන හරඹයකින් අතාත්තික තාර්කික බවක් නැහැ කියන එක නෙමෙයි. ඒක වචන තුලකට සීමා නොවි කතා කරන පරියායෙන් ගැඹුරු බව ඉස්මතු වෙන්නට ඕනේ. දැන් සුන්නිතා පටිබද්ද දේශනා කියලා කියන්නේ පින්වතුනි ගැඹීර දේශනා කියන්නේ සුන්නිතා සුන්නිතාවේ ඉස්මතු වෙලා කියන්නේ සුන්නිතාවේ කියලා වචනයකට කියලා දෙන එක නෙමෙයි. සුන්නිතාවේ කියලා කියන්නේ අත්තේනවා අත්තනියන් තමා සහ තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි. තමා සහ තමාට අයිතිත්වයෙන් ශුන්‍ය බව ප්‍රකට වෙන විදිහට, ශුන්‍ය බව ඉස්මතු වෙන විදිහට. ඒ කියන්නේ මොකක් ශුන්‍ය වෙනද? තමන්ට මොනවාරි ලැබෙන දේ හිස් කියලාද? නැහැ. තමා කියන දේ ශුන්‍ය වෙන විදිහට ඉස්මතු වෙනකොට අන්න මම කියන දෙන ලකුණක් ලැබෙන්නේ නැහැ. සක්කායදිට්ඨි ප්‍රහාණය වෙන අර තමාට හම්බෙනවා නම් ගැඹුරු නෑනේ. තමා නොලැබෙනවා නම් හම්බෙන්නේ නැති බවම ගැඹුරු බව. මෙන්න මේ විදිහේ ගැඹීර ධර්මයක් දේශනා කරනකොට අන්න යා කෙරෙහි ශ්‍රද්ධාව යොමු කරගන්න කියනවා. එයා කෙරෙහි ශ්‍රද්ධාව යොමු කරගන්න. ඒ කියන්නේ එච්චර ශ්‍රද්ධාවක් ඕනේ. හැබැයි නිකන් ශ්‍රද්ධාව යොමු කරගෙන හරියන්නේ නැහැ. ශ්‍රද්ධාව යොමු වෙලා ශ්‍රද්ධා ධාතෝ උපසංකමතු. අරහෙම යොමු වුණාට පස්සේ එයා හැම්විරීම යොමු වෙන මොකද්ද? ඔහු කෙරෙහි යොමු වෙනවා. ශ්‍රද්ධා ධාතෝ උපසංකම. ශ්‍රද්ධාවෙන් එයා කෙරෙහි එළඹෙනවා. එයා කෙරෙහි යොමු වෙන්නට ඕනේ. එයාට ලං වෙන්නට ඕනේ. උපසංකමිත්වා පවිරුපාසති. එයා කෙරෙහි ලං වෙලා ඔහු සමග සුහඳ සීරිත්වයක් ඇති වෙන්නට ඕනේ. විශ්වාසයක් ඇති වෙන්නට ඕනේ. ආදර හිතයිසී බවක් ඇති වෙන්නට ඕනේ. ලිංගත බවක් ඇති වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහේ එළඹිලා හොඳ පවිරුපාසනයක් තියෙන්නට ඕනේ. ඊළඟට ඕහිත එහෙම තිබිච්ච කෙනා ඕහිත සෝතෝ ධම්මං සුනවාරි. දැන් එයා කන් යොමනවා ධර්මය අහන්න. අන්න එතකොට ඒ කන් යොමන්නේ කොතනදිද? ශ්‍රද්ධාව යා කෙරෙහි එළඹිලා, ශ්‍රද්ධාව ඇති වෙලා යා කෙරෙහි එළඹිලා විශ්වාසයේ පවිරුපාසනයෙන් ගොඩනගාගෙන ඒ ලෙංගතු බවත් එක්ක අන්න එයාට කන්‍යමනෝ ධර්මය අහන්න. එතකොට මෙන්න මේ විදිහට ධර්මය අහන්න කන්‍යමලහෝ ධර්මය අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඊළඟ සුත්තෝ ධම්මං දහරේති. අහපු ධර්මේ දරා ගන්නවා. දැන් අද ගොඩාක් වෙලාවට පින්වතුනි ධර්මය අහනවා කියන කාරණාවට ගොඩක් තැනක් ඉන්නේ. ඇයි? අපි බුදුරණවහන්සේ අවබෝධ කරගත්තලා පෙන්නපු ධර්මයට ලොකු තැනක් දෙන්නේ. හොඳට හිතලා බලන්නකෝ. අපි අද භාවනා කරන්න වෙන මොනවාරි කරන්න හුදකලා වෙන්න අපි පුදුම තැනක් දෙනවා. එතකොට අපි බලන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ නමක් පෙන්නපු සත්‍යයට අනුව මේක කරන්න ඕන කියලා. අපි බුදුරණවහන්සේගේ ධර්මයේ අහන්න නෙමෙයි වටිනාකමක් දෙන්නේ. එතනදීම අපිටුලින් ප්‍රායෝගිකව ඉස්මතුලා ඉවරයි සද්ධාව නැහැ කියන එක. එන බුදුරණවහන්සේගේ ධර්මයේ අහන්න ඕන අහන්න වටිනාකමක් දෙන්න ඕන නැහැ කියලා අපට හම්බුණා නම්. ඉතින් දැන් අපි බුදුරණවහන්සේගේ ධර්මයේ නීවරණ මුල් කරගෙන අහන්න බෑ. නීවරණ ඉක්මනට ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දාන කතා, සීල කතා ආදී දේවල් දේශ කියලා හිත කර්මන්නේ කරලයි බුදුරුන් තමනක් ආවෙන එක ධර්මයක් දේශනා කරන්නේ හිත මෘදු කරලා. එතකොට අපි හිත කර්මන්නේ මෘදු කරගන්න නැතුව අර ඕනෑවට එපාවට ධර්මය අහනකොට එතකොට අර අපි තනක් දීලා නැහැ ධර්මයට. ඒ කියන්නේ වටිනාකමක් දීලා නැහැ ධර්මයට. එතනදිම ඉස්මතු වෙලා එනවා අපේ ශ්‍රද්ධාව හරියට නැහැ කියලා. එහෙනම් ශ්‍රද්ධාව හරියට එනකොට පළවෙනිම තැන දෙන්නේ මූලිකම තැන දෙන්නේ බුදුරන් වහන්සේට. බුදුරන් වහන්සේට තැන දෙන්න නම් බුදුරන් වහන්සේ කිව්ව දේ ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගනයි කරන්න තියෙන්නේ. ඒක බුදුරන් වහන්සේ කියපු දෙයක් වෙන්නට ඕනේ. අන්න බුදුරන් වහන්සේ කියපු දේ අහන්න කන් යොමු කරනවා. කන් යොමු කරලා ඒකට තමයි පළවෙනිම තැන දෙන්නේ. ඒකට තමයි මුළු ජීවිතයම කැප කරන්නේ. මෙන්න මේ තැන දුන්නට පස්සේ අර ශ්‍රද්ධාව හොඳට ඉස්මතු වෙලා එන්නේ. එතකොට කන්‍යමාගෙන අහනවා. කන්‍යමාගෙන අහලා ඒක දරා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. දරාගත් ධර්මයේ අර්ථ හොයනවා. මොකද්ද මේක කියලා දෙන්නේ? අන්න ඒ ධර්මයේ අර්ථ හොයන්න වෙන්නේ ඇයි ඒ ධර්මයේ? ගැඹුරුයිනේ, හම්බෙලා නැහෙනේ, තරකාවච නැහෙනේ. පඬිතයන් දකින්න එකක්නේ. ඊළඟට ඒක මේ තීක්ෂණ නුවණක් ඕනේනේ. දකින්න අමාරු දෙයක්නේ, අවබෝධ කරන්න අමාරු දෙයක්නේ. ඉතින් ඒ නිසා මේකේ අර්ථ හොයන්න වෙනවා. හම්බෙලා තියෙනවා නම් අහපු ධර්මයේ මොකද්ද කියලා අර්ථ හොයන්න ඕනේ නැහැ. එහෙනම් එයා සත්‍ය ගවේෂී කෙනෙක් නෙමෙයිනේ. ඇයි සත්‍ය ගවේෂී කෙනෙක් නම් සත්‍ය රකින්න කෙනෙක් නම් ditthිය සුප්පටි විද්දා ditthි නිච්ඡානක් අන්තිම වශයෙන් එයාට හම්බෙලා නැහැනේ. හම්බුණා නම් සත්‍ය රකින්න කෙනෙක් නෙවෙයි. එයා එහෙනම් ඒ කාරණාව හරි කියලා බැහැගෙන. හැබැයි හරි කියලා බැහැගන්නේ නැත්තේ Tamanට හම්බ නොවෙන නිසා. අන්නේ කෙනා මේහි සත්‍ය අනිකයිස් කියලා යන්නේ නැහැ. ඒ කෙනාට අර්ථය පරීක්ෂණය කරන දෙයක් හම්බ වෙනවා. අත්තං උප්පරික්කති. අර්ථය පරීක්ෂණය කිරීමේ කැමැත්තක් උපදිලා ඒ කැමැත්ත එක්ක ධර්මයට බැහැගන්න ධම්ම නිච්ඡානක්ඛන්ති. ඒ කියන්නේ ධම්ම නිච්ඡානක්ඛන්ති කියන්නේ කන්ති කියන්නේ ඉවසනවා. ඉවසනවා කියන එකේ තේරුම අපට වඩා විරුද්ධ දෙයක් පිටින් එනකොට දැන් අපි ඉවසීමේ කෘත්‍යය ගත්තොත් එහෙම කවුරු හරි බැන්නොත් එහෙම අපට අභූතේ අපට ආත්මසින් වෙනස් දෙයක් ඇහෙන්නේ. අපි ඒක අභිවෝයන්නේ නැහැ. ඒකට විරුද්ධව යමක් කතා කරන්නේ නැහැ. ඒකයි ඉවසීමේ ගතිය. අපිට කවුරු හරි ගහනකොට අපි අකමැති දෙයක් අපට වෙන්නේ. හැබැයි අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. අන්න ඉවසීමේ ගතිය. මෙන්න මේම ඉවසීමත් තමයි ධම්ම නිච්ඡානක්. ධර්මයේ නිවර්දි භාවයත් එක්ක ස්ථිරත්වයත් එක්ක ඉවසනවා. ඒ ඉවසීම කියනකොට අන්න තමන්ට වඩා තමන්ගේ කෝණේ, ඒ කියන්නේ ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්න්ති කියන්නේ මේකට වෙනස් දෙයක් හම්බ වෙන්නේ. අන්න එතකොට ඒකනේ මේක ඇත්තයි අනික බොරු කියලා පිළිගන්නේ නැති කෝණයක් කියලා තියෙන්නේ. ඒකට වෙනස් දෙයක් හම්බෙන්නේ. ඒකට වෙනස් දෙයක් හම්බෙනකොට ඒක හැබැයි අභිභවයන්නේ නැහැ. අන්න ධම්මනිච්ඡානක්ඛන්තිය හම්බෙනවා. මෙන්න මේ ධම්මනිච්ඡානක්ඛන්තිය හම්බෙනකොට තමා කියන කාරණාව වැරදි. තමන් කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැති. අන්න අර සක්කාදිට්ඨි ප්‍රහාණයන මාර්ගය ප්‍රකට වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? උත්සාහ කරනවා. ඒ කාරණාව ධර්මයේ මොකද්ද කියලා හොයන්නේ. අන්න එතකොට දැන් තමා කියන කාරණාව හම්බ නොවීමේක වැඩෙන්නේ. අන්න ඒ නිසා ධර්මයක් එක තුලණයක් වෙනවා. දැන් තමා කියන කාරණාවයි අපේ ධර්මයේ කියන එකයි දෙකක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි මම ධර්මයේ කියලා අර ලෝකයෙන් මං අයින් කරන්න හදනවා. ඒකට ධර්මයේ කරා යන්න හදනවා. හැබැයි පින්වතුනි තුලණය කියනකොට අර මම ඉක්ම වෙනකොට මොකද වෙන්නේ? අන්න ඒක නා දහමටමයි බැහැගත්තේ. එතකොට මම කියන කාරණාව ඊදිලා නැහැ. අන්න ඊළඟට පදං වීර්ය කරනවා. මෙන්න මේ විදිහට පදං වීර්ය කරනකොට මොකද වෙන්නේ? මේ ධර්මයේ කයින් ස්පර්ශ කරනවා, ප්‍රඥාවෙන් දකිනවා. මෙන්න මේකද කියනවා සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක මම කියන කාරණාව එක්ක හම්බෙච්ච එකක් නෙමෙයි. Tamanṭaya කියන කාරණාව එක්ක හම්බෙච්ච එකක් නෙමෙයි. අන්න එතනදී සත්‍ය අවබෝධ වුණා සත්‍ය රැකපු නිසා. හැබැයි එතකින්ම සත්‍යයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ නිවෙන්නේ නැහැ. සත්‍යයටපත් වෙන්නේ කොතකින්ද කියලා අහුවාම බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ඔය කාරණා ආසේවනා භාවිතා බහුලී කතා. ඔය කරුණ ඔක්කොම මොන කරුණද? පදං වීර්ය කිරීම, උත්සාහ කිරීම, තුලණය, ධම්මනිච්ඡානක්ඛන්ති අනුලෝම ඊළඟට අට උපරික්ෂණය කිරීම ඊළඟට අහපු ධර්මයේ දරා ගැනීම ධර්මයේ ඇහිම අහන්න කන් යොමු කිරීම ඊළඟට මේ සුහඳ සීලීත්වය මේ කියන්නේ පෛරුපාසනිය ඊළඟට ඉලැඹීම ශ්‍රද්ධා ඉදීම මේවා මේ භාවිතා කරන්නට වුණා. එතකොටයි සත්‍යයටපත් වෙන්නේ. දැන් අපි ගොඩක් කරලාද හිතනවානේ අපි දැන් දෙයක් දන්නවා දැන් ආයේ මුකුත් ඕනේ නැහැ. මෙන්න මේ කෝණේ නද ගොඩක් කරලාද තියෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට බුදුරණන් වහන්සේ කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර භාවිතා කරන්න කියලා. රහත් වෙනකම්. එතකොට මේ චංකි සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා මොකද්ද? නැවත නැවත ආශේවණය කරන්න කියනවා. යම් කිසි කෙනෙක් හිතන් ඉන්නව නම් Tamanට ඉගෙනගත් ධර්මය හරි කියලා දැන් මට කරන්න පුළුවන්. එතනම ඔහු ධර්ම අවබෝධය කරා යන්නේ නෑ. එතනම ඔහුට ශ්‍රද්ධාව නෑ. එතනම ඔහුට ධර්මයේ මූලික තැනට මෙන්න බෑ. එතනම ඔහු මොකද වෙලා තියෙන්නේ? අර සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡාන කන්තිවලට යොමු වෙලා මේ ඇත්ත යනික බොරු කියන කාරණාවට ගිය නිසා ඔහුගේ චින්තනය සත්‍ය රකින්න චින්තනයක් නෙමෙයි. ඔහුට සත්‍ය අවබෝධ කරන චින්තනයක් නෑ. සත්‍ය රකින්න සත්‍ය අවබෝධ කරන චින්තනයක් තියෙනවනම් ඔහු නැවත නැවතත් අහපව් යොමු වෙනවා අන්න ශ්‍රද්ධාවට යොමු වෙනවා ශ්‍රද්ධාවට යොමු වෙලා පවිරුපාසනය කරනවා සුගඳ සීරිත්‍ය ඇති කරනවා කන් නිමාගෙන අහනවා අන්න ඒකයි මේකට පුජ්‍යලයේක් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ කල්යාණ මිත්‍රය අසුරු කරන්නට ඕන හැබැයි යා ගහම්බිර ධර්මයේ දේශනා කරන කෙනෙක් වෙන්න ඕනේ ගැඹුරු ධර්මයේ අතක් ආචර ධර්මයේ කියලා දෙන කෙනෙක් වෙන්නට ඕනේ එයා නිතර පරිශීලනය කරන්න ඕනේ අසුරු කරන්න ඕනේ දැන් අපි හිතන බලන්න අපි දැන් ඉගෙනගෙන දරාගෙන ඉන්නව නම් අපට හරිය කියලා දැන් අපි Taman නෙමේ කිරතහවුරුලා තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන චින්තනයක් තියෙනවද? ඒකත් නෑ. සත්‍ය රකින චින්තනයක් තියෙනවද? ඒකත් නෑ. දරාගෙන හිටපු කාරණා ටිකත් කුදු වචන මාත්‍රයක් විතරයි. ඒ වගේම තමයි Tamanට තේරෙන කාරණාවකින් ගැළපෙලක් විතරයි. එයාට කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. එහෙනම් සත්‍ය අවබෝධයක් කරා යන්න හැකියාවක් ලැබෙන්නෙත් නෑ. සත්‍ය ආරක්ෂා කිරීමේ චින්තනයක් ලැබීමේ හැකියාවක් ලැබෙන්නෙත් නෑ. එහෙනම් පින්වතුනි අපි හොඳට මතක තියාගන්නට ඕනේ අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපේ ජීවිතයට අහන්නට අපට අර සත්‍ය රකින්න චින්තනයක් අපි තුල ඉස්මතු වෙන්නට ඕනේ. ඒ වගේම තමයි සත්‍ය රකින්න චින්තනයේ තියෙන කෙනා නැවත නැවත ඒ කල්යාණ මිත්‍රයාට යොමු වෙලා, කල්යාණ මිත්‍රට අනුගත වෙලා, කල්යාණ මිත්‍රයා කියන දෙයට ඇහුම්කන් දීලා, ඒ පෛරුපාසනීය සුහඳ සීලීත්වය ඇති කරගෙන නැවත නැවත ධර්මය අහන්න කන් යොමු කරනවා. එහෙම යොමු කරලා හෝ සත්‍ය අවබෝධය කරා යොමු වෙන්නේ. එහෙම යොමු කරපු කෙනා ඒ සත්‍යයටපත් වෙන්නේ. නැත්තම් පින්වතුනි මේ ලෝකේ කිසි දවසක කාටවත් ඒ සත්‍ය අවබෝධය කරා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයට ශ්‍රද්ධාව ඔහු තුළ ඇති වෙන්නෙත් නෑ. අවංකවම ඒ භාග්‍යතුන් වහන්සේට ලෝකේ සැබෑම උත්තම බුදුරණන් වහන්සේට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නෑ. ඒ නිසා ඔබ හොඳ අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ පුංචි කාලේ මේ කෙටි කාලේ අපි ඔබට මේ ඉදිරිපත් කරන්න යෙදුනේ ඒ බුදුරණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන විදිය ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නට තමා තුළ ඉස්මතු විය යුතු කරුණු අද අපට සම්පූර්ණයෙන් තියෙන තමා තුළ අර සත්‍ය රකින්න දේ කිසි දෙයක් නැහැ අපි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානක් අන්තිවලට ගියාම එය ඇත්තයි කියලා අපි බැහැගත්ත කියන්නේ මේ සත්‍ය රැකීමේ සත්‍ය ආරක්ෂා කිරීමේ සත්‍ය ගවේෂී හැඟීම නැහැ එහෙමනොත් අපට ධර්ම අවබෝධ කර යන්න බෑ අපි මෙන්න මේක නොලැබෙන විදිය චින්තනයක් අපි ඉස්මතු කරගෙන ශ්‍රද්ධාව වෙලඹලා නිතර නිතර කල්යාණ මිත්‍රයාගේ හිත දිනාගෙන අපි ඒ පවිරුපාසනෙන් ධර්මයට යොමු වෙන්නට ඕනේ මෙන්න මේ සඳහා අපි අපේ ජීවිතය යොමු කරගන්නට ඕනේ ඉතින් ඒ සඳහා ඔබත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ලැබුණා වූ මේ මනුෂ්‍ය ජීවිතේ අපතේ යවන්න එපා ලැබුණ මනුෂ්‍ය ජීවිතේ අවාසනාවන්ත කරගන්න එපා ලැබුණ මනුෂ්‍ය ජීවිතයේ තුල මේ සත්‍ය ආරක්ෂා කරන චින්තනයක් ඇති කරගන්න සත්‍ය ආරක්ෂා කරන චින්තනයක් නියෙන් යුක්තව ධර්මයට යමු වෙන්නේ කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච හිතින් යුක්තව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ එතකොට මේ ධර්ම අවබෝධය කරා යමු වෙන්නේ හැකියාව ලැබෙනවා ඒ සඳහා අප සෑම දිනාටම මේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවා ප්‍රතිෂ්ඨානයක් ඇති කරගන්නවා